නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් අපි මේ බියකරු සංසාරී ස්වභාවයන් ගැන යම් විදියකට අහලා දැනගන්න අවස්ථාව හදා ගන්නවා. එතකොට ගොඩාක් සමාධියක් උපද්දවාගෙන යම් කෙනෙක් යම් මට්ටමකට සසර ගැන යම් ලාවට වගේ තේරුමක් මේ ධර්මයත් අහලා තිබුණොත් තේරුම් ගනි. ඒ හැර තථාගතයන් වහන්සේ මේ වදාළ දේශනා හිතා ගන්න බැරි තරම් මේ සංසාරයේ ස්වභාවය ගැන නුවණැති මිනිසයාට සසර ගැන බිය උපද්දවනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සසර බිය ඇති වුණාට පස්සේ නුවණැති පුරුෂයාට හිස ගිනි ගත්තට පස්සේ ඒ ගින්න නිවන් නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මහන්සි වෙනවා කියන එක කරගන්න. මේ කියන අපාභය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ සෝතාපන්න කෙනාට. සෝතාපන්න කෙනාට තමයි මේ සතර අපාභය සම්පූර්ණයෙන්ම තුරන් වෙන්නේ. එතනින් මෙහා ඉන්න කෙනෙකුට සද්ධානසාරි ධම්මානසාරි කෙනාට අස්වැසිල්ලක් තියෙනවා. සෝතාපන්න නොවි කලුරිය කරන්නේ. දුට සද්ධානසාරි ධම්මානසාරි මට්ටමකටපත් නොවිච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ අයට එයාගේ කර්ම බලවේග විසින් එයාලා සතර අපායට මේ සතර අපායට වැටෙන ඉඩකඩ වැඩි. බුදුරජාණන් වහන්සේ සද්ධානසාරි ධම්මානසාරි කෙනාටත් ඒකාන්තයෙන් අපායෙන් නිදහස් කියලා වදාරේ නැහැ. සෝතාපන්න කෙනා ඒකාන්තයෙන් නිදහස්. ඉතින් පින්වත්නි, අද දවසේ දැන් මෙච්චර කාලයක් අපි අපායට වැටෙනවා අපායට වැටෙනවා අපායට වැටෙනවා කියලා කිව්වා. මේවල් අපාය, මේවා අපාය කියලා කිව්වා. නමුත් අපායට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපායට ගිය වෙලාවේ ඉඳලා Tamanට වෙන සිද්ධි ටික. ඉතින් ඒ නිසා ඒ සිද්ධිය බුදුරජාණන් වහන්සේ වදාළා. මේ දේශනාව දේවදූත සූත්‍රයේ. ඉතින් දේවදූත සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාලා සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම අත් නොහැර දේශනා කරන දේශනාවක් තමයි මේ දේවදූත සූත්‍රය. එච්චරම සත්වයා සසර දුකින් නිදහස් කරවන උතුම් දේශනාවක්. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියලා සංඝය අමතා වදාලා. ඉතින් සංඝයාත් භාග්‍යතුන් වහන්සේට ගරු මොහොමන් දෙක්කුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ගෙවල් දෙකක් මැද මිනිසෙක් ඉන්නවා. මේ ගෙවල් වල දොරවල් දෙක මේ මැද ඉන්න මිනිසයාට හොඳට තේරේ පේනවා. නුවණැති මිනිසෙක්. මේ මිනිසයාට පේනවා ඒ ගෙදරින් මේ ගෙදෙට යනවා, මේ ගෙදරින් ඒ ගෙදෙට යනවා හොඳට පේනවා. ආන් ඒ වගේ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා ගිය දිවසින් යුක්තව උපදින සත්වයන්, චුත වෙන සත්වයන්, ලස්සන උසස් ලාමක උසස් ලස්සන කැත සුගති දුගති වල එක එක්කෙනා කර්මානුරූපව ඉපදෙන හැටි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පේනවා. දොරවල් තියෙන ගෙවල් දෙකකින් මැද ඉන්න පුරුෂයාට ඒ ගෙදරින් මේ ගෙදරටත් මේ ගෙදරින් ඒ ගෙදරටත් යනවා හොඳට පේනවා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා, ඒකාන්තයෙන් මේ සත්වයා කයින් යහපතේ හැසිරিলা, කායේන සුචරිතං චරිත්වා, කයින් කාය සුචරිතේන සමන්නාගතු, කයින් යහපතේදීලා, වචනින් යහපතේදීලා, මනසින් යහපතේදීලා, ඊට පස්සේ ආර්යයන් වහන්සේලාට ගරහා කරන්නේ නැතුව ඉඳලා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවල් වල යෙදিলা. අන්න ඒ හේතු කරගෙන දෙව්ලෝ උපදිනවා පේනවා. ඕන දෙව්ලෝ උපදින්න හේතු. ඊළඟට කියනවා, භාග්‍යතුනාස් දේශනා කරනවා සිතින්, කයින්, වචනින් යහපතේ හැසිරিলা. ඊළඟට ආර්යයන් වහන්සේලාට ගරහන් නැතුව ඉඳලා සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා සම්මා දිට්ඨියෙන් යුතු කර්මවල යෙදিলা මනුෂ්‍ය කෙනෙක් මැරිලා මනුෂ්‍යෙක් වෙලා උපදිනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මනුස්ස උපතක් ලැබලා දෙන්නේම සුචරිතය සහ සම්මාදිට්ඨිය මුල් වෙලා. ආර්ය උපවාදයක් මුල් වෙලා නෙවෙයි. එතකොට ඒ එහෙම උපදින මනුෂ්‍යයාට ඉපදුනාට පස්සේ කයින් කරපු ඒ වගේ විපාක එනවා. වචනෙන් කරපු ඒ වගේ විපාක එනවා. ආර්ය උපවාදවල විපාක එනවා. නමුත් මේ මනුස්ස උපත ලැබලා දුන්නේ සුචරිතයකින්. මේ ලෝකේ මොන ආගමක ඉපදුනත් මොන ජාතියක ඉපදුනත් මිනිස්සෙක් වෙලා උපදිනවා නම් අනිවාර්යයෙන්ම මනුස්ස උපත හදලා දුන්නේම සුචරිතයයි සම්මාදිට්ඨියයි. ආර්ය උපවාද නොකරපු බවයි. ඉපදුනාට පස්සේ සත්‍යය වෙනස් වෙගෙන යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එවන කෙනෙක් ඉන්නවා සිතෙන් කයෙන් වචනෙන් අහාපතේ හැසිරෙනවා. සිතෙන් කයෙන් වචනෙන් අහාපතේ හැසිරිලා එයා මොකද කරන්නේ? ආර්යයන් වහන්සේලාට ගරහනවා. මිත්‍යා දෘෂ්ටික වෙනවා. මිත්‍යා දෘෂ්ටික කර්මයන් වල සමාදන් වෙනවා. එහෙම සමාදන් වෙලා එයා කය බිඳිලා මරණින් මතේ ප්‍රේතයන්ගේ ලෝකෙට යනවා. එනම් ප්‍රේතයන් ප්‍රේතෙච්චලා උපදින්නේම අකුසලයක් මුල් වෙලා. මනෝhari උපවාදයක් ගැරහීමක් මුල් වෙලාමයි. මිත්‍යා දෘෂ්ටියක් මුල් වෙලාමයි පෙරේතෙක් කියලා උපදින්නේ. ඒ උපදුනාට පස්සේ පෙරේතයාට අනිත් කර්ම ටිකේ විපාක එනවා. ඊට පස්සේ තිරිසන් ලෝකෙ උපදිනවා. ඒ විදිහටම නිරේත් උපදිනවා. අනිවාර්යෙන් කෙනෙක් නිරේ උපදින්නේ කයෙන් කරපු වැරදි, වචනෙන් කරපු වැරදි, මනසින් කරපු වැරදි, ආර්ය උපවාද, මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටික කර්ම කිරීම. දැන් අපි ගත්තොත් එහෙම මිත්‍යා දෘෂ්ටි බුදුන් ලංකාවේ උපන්න මිත්‍යා දෘෂ්ටික අදහස්. ඒකට ඊට අනුව ක්‍රියා කරනවා. ඒ වගේ තැන් හොයාගෙන යනවා. ඒ වට පොත්පත් ගන්නවා. එක එක දේවල්. ඒක තමයි මිත්‍යා දෘෂ්ටික කර්ම. ඊට පස්සේ තවත් අපි කියමු මොකක් මොන හරි මිත්‍යා දෘෂ්ටික දේවල් තියෙනවානේ. එක එක ඇදහිලි, එක එක ආගම්. දැන් මට එක තැනක් දැනගන්න ලැබුණා. එක්කෙනෙක් හිතාගෙන ඉන්න වෙනම ආරාමයක් දාගෙන එයා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ යාම දැන් අග්‍ර ශ්‍රාවකයෝ වෙන් කරලා මෙයා තමයි ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා වෙන්නේ. මෙයා තමයි රාහුල මාතා වෙන්නේ. වෙනම වෙන් කරගෙන. ඊට පස්සේ ඊට අනුව කටයුතු කරනවා. රාහුලයන් මේ විදිහට හැසිරෙන්න ඕන. අග්‍ර ශ්‍රාවකයන් මේ විදිහට හැසිරෙන්න. මේ දැන් අද කාලේ ලෝකේ. එතකොට මේ කර්මවල සමාදන් වෙලා මිත්‍යා දෘෂ්ටික කර්මවල ඒ සත්වයන් මේ අකුසල් මුල් කරගෙන උපදිනවා පින්වත්නි නිරේ. ඉතින් ඔන්න මේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ නිරේ ඉපදුනාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා මේ තුන් ලෝක ධාතුවටම බුදු කෙනෙක්ගේ බුදුමුවින් ඒ ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනෙක් නිරේ ඉපදුනාට පස්සේ පින්වත් මහණෙනි යමපල්ලෝ ඒ උපන් නිරිසත්වයා වෙන වෙනම අත්වලින් අල්ලාගෙන යම රජුරෝ ළඟට ගෙනියනවා. ගිහිල්ලා කියනවා දේවයන් වහන්සේ මේන මේ පුරුෂයා මවුට අයහපත කරපු කෙනෙක්, පියාට අයහපත කරපු කෙනෙක්, ඊට පස්සේ ශ්‍රමණයන් වහන්සේලාට අයහපත කරපු කෙනෙක්, උතුම් පුජ්‍යලයන්ට අයහපත කරපු කෙනෙක්, කුල දෙටුවන්ට නොපිදූ කෙනෙක්. ඒ දේවයන් වහන්සේ මොහුට දඬුවම් කරන්න කියලා යම රජුරෝ ළඟට ගෙනියනවා. ඒ යමරාජ්‍යරෝ මේ වෙලාවේ මෙයාගෙන් ප්‍රශ්න අහනවා. එදිරි පින්වත්නි මේ කෝටියක් අය ඉපදෙද්දී ඔක්කොගෙම ප්‍රශ්න අහනවාද? දැන් මෙහෙම හිතන්න. හොරකමකට අහුණු බඩුත් එක හොරු අහුණොත් එහෙම ආය නඩු විභාගේ නැහැ, කෙලින්ම නඩු විභාගෙට දානවා. ඒ වගේම තමයි නමුත් කරුණාකාරා දෙපැත්තටම යෙදෙනකොට එයාගෙන් ප්‍රශ්න අහනවා. ඒ වගේ මේ දේවදූත අටුවාවල විස්තර කරනවා මේ බලවත් අකුසල ගැන. දැන් දේවදත්ත පොළොව පලාගෙන නිරේට කියන්නේ දේවදත්තගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. චින්චිමානිකාව පොළොව පලාගෙන කියන්නේ චින්චිමානිකාවෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. කෙලින්ම නිරේටමයි වැටෙන්නේ. ඒකෝර බලවත් අකුසල් කළා ඒකාන්ත අකුසල් කරපු අය ආගෙන් ආය යමරජ්ජරෝ ප්‍රශ්න කිරින්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් හොඳ වැඩයි නරක වැඩයි දෙකම කරලා අපායට වැටුණොත් එයාගෙන් යමරජ්ජරෝ ප්‍රශ්න කරනවා. තවත් උදාහරණයක් ගත්තොත් එහෙම ඔළුව කුඩු වෙලා ඊළඟට පපුව කුඩු වෙලා යාන්තම් හදවත ගැහෙද්දී ස්පිරිතාලයට ගෙනාවොත් එහෙම දොස්තර දන්නවා මේක මැරෙනවා කියලා. එතනින්ම මේ දොස්තර එතන ඉහට කරගන්න දෙයක් නැහැ දොස්තරට. හැබැයි යම්කිසි කෙනෙක් ආව දොස්තරට හිතුනොත් එහෙම මෙයාව පුළුවන් බේරගන්න කියලා ඊට පස්සේ මහන්සි වෙනවා. ආන් මේ වගේ තමයි යම්කිසි කෙනෙකුට සිහි කැඳවන්න පුළුවන්කම හොඳ නරක දෙකම මනස ලෝකේ කළා තියෙනවා නම් තමන් ප්‍රශ්න කිරීම කරන්නේ. නැත්තම් ඒ නිරිසතා එහෙම උඩු යටිකුරු වෙලා නිරේට වැටෙනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යම රජුරෝ ඔහුගෙන් අහනවා ඔහුගේ මතකයේ අවදි කරනවා. ඔහුගෙන් ප්‍රශ්න කරනවා, ඔහුගේ මතකයේ අවදි කරනවා. කරුණු විමසනවා, එම්බා පුරුෂය, ඔබ මනුස්ස ලෝකයේ සිටිද්දී මිනිසුන් අතර පහළ වූ පළවෙනි දේවදූතයා දැක්කාද? එතකොට අරයා කියනවා, අනේ මං දැක්කේ නැහැ. ඊට පස්සේ අහනවා, යමරජුරු අහනවා, එම්බා පුරුෂය, නුඹ දැක්කේ නැද්ද මිනිසුන් අතර ඉතා ලාබාල ලදරුවා මල මුත්‍රා ගොඩෙහි උඩු අතට සයනය කරලා ඉන්නේ නැහැටි? එතකොට ඔහු මෙහෙම කියනවා, අනේ ස්වාමීනි දැක්කා. එතකොට හිතුන් නැද්ද උඹට මේ මමත් ඉපදෙනවනේ කියලා? ඇත්තරම කොහෙන් හරි දැන් දරුවෙක් ඉපදුනා කියන්නේ කොයි ලෝකෙකින් හරි ඇවිල්ලා ඉපදුනානේ. එතකොට මේ ඉපදෙනවා කියන සංඥාව එච්චර වැදගත් වින්වත්. ඇත්තටම අපිට ප්‍රශ්නේ ඇත්තටම ඉපදෙන එකනේ. ඉපදෙනවා කියලා එකක් නැත්තම් මේ ලෝකේ ඕන විදිහකට අපිට ඉන්න පුළුවන්. එතකොට අපි මහාන වුණේ, ඔබ මේ බණ කියන්නේ, ඔබ පින් කරන්නේ ආයෙ මැරිලා ඉපදෙන නිසානේ. එතකොට බටහිර ලෝකවල ගොඩාක් අය කුසල් නොකරන්නේ, ඊළඟට ගොඩාක් ඔය මේ පුනරුත්පත්ති ගැන ඉස්මතු කර කර කතා කරන්නේ මේ මිනිස්සුගේ ලෝකේ ආයෙ ඉපදෙනවා කියන සංඥාව හදවතේ කිඳා වැහලා නැහැ. ඉතින් යමරාජ්‍යරු අහනවා, එම්බා පුරුෂය, පොඩි ළමයෙක් දැක්කට පස්සේ මල මුත්‍රා ගොඩේ ඉපදිලා ඔහි ඉන්නවා, මමත් ආයෙ ඉපදෙනවනේ, එතකොට මට මේ කර්ම පොදි බැඳගෙන යන්න වෙනවනේ කියලා උඹට පුළු දැනුම් තේරුම් තියෙන මිනිහෙක් විදිහට හිතන්න තිබ්බනේ කියලා කියනවා යමරාජ්‍යරු. අනේ මට ඒව හිතා ගන්න බැරි වුණා. බලපං කිව්ව උඹගේම ප්‍රමාදේ. උඹගේම ප්‍රමාදේ කියලා කියනවා. උතුර ප්‍රමාද වෙච්ච කෙනෙකුට විඳින්න තියෙනවා දැන් උඹට විඳින්න ලැබෙයි කියනවා. මව් කලෙත් නෑ, උඹගේ පියා කලෙත් නෑ. ඊළඟට සහෝදර සහෝදරියෝ, බිරින්ද ස්වාමියා දරුවෝ කරපු පාපයක් නෙවෙයි, උඹම කරගත්ත දෙයක් ප්‍රමාදේ නිසා. ඉතින් මේ විදිහට දැන් ඉතින් ඒ වගේ විපාක උඹට විඳින්න වෙයි කියනවා. ඊට පස්සේ අහනවා යම රජුරෝ, දෙවෙනි දේව දූතයා ඔබ දැක්කාද? ඊට පස්සේ කියනවා, අනේ මං දැක්කේ නැහැ. ඉදුරු බලන්න, නිරේ උපදින කෙනා කවදාවත් ආයි ඉපදිනවා කියලා හිතපු මිනිසු නෙවෙයි. යා බලන්න දැන් දෙවෙනි දූතයා බලමු. දෙවෙනි දේව දූතයා දැකලා කියනවා, මේ අහනවා දෙවෙනි දේව දූතයා දැක්කද? අනේ දැක්කේ නැහැ. යම රජුරවණ එම්බා පුරුෂය, ඔබ දැක්කේ නැද්ද මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අවුරුදු 80 පැනපු, අවුරුදු 90 පැනපු, අවුරුදු 100 පැනපු, ඒ වාගේ හොඳටම ජරා ජීර්ණ වෙලා දිරාපු පරාල වගේ වකුටු ගැහුණු හැරමිටි ගගහා යන වෙවුලමින් යන ලෙඩ වූ යෝම් බව නැති වූ දත් කැඩුණු කෙස් පැහුණු කෙස් වැටුණු හම රැලි වැටුණු තල කැලල් පිරුණු ශරීරයක් ඇති නාකි උදවිය දැක්කේ නැද්ද? ඕන නාකි උදවිය වයසකය විග්‍රහ කරපු ඇති. ඒ වාගේ අය ඔබ දැක්කේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා, අනේ කොච්චර නම් දැක්කද? ඊට පස්සේ කියනවා, ඉතින් උඹට දැනුම් තේරුමක් තියෙන මිනිහෙක් විදිහට ඔබ කල්පනා කළේ නැද්ද? උදේ දැන් තියෙනවා මන්ද බුද්ධි කය නිරේත වැටුණොත්, ඇහැ කන පේන්නේ නැති අය නිරේත වැටුණොත් ප්‍රශ්න කිරිල් නැහැ. මෙතන තියෙනවා ඔබ වයෝවෘද්ධ මිනිහෙක් විදිහට දැනුම් තේරුම් තියෙන මිනිහෙක් විදිහට ඔබ කල්පනා කළේ නැද්ද? මාත් වයසට යනවා, එතකොට මම මොකද්ද මගේ ජීවිතේට කරගෙන තියෙන්නේ කියලා ඔබ හිතුවේ නැද්ද? ඊට පස්සේ කියනවා, අනේ ඒව හිතුවේ නැහැ. දැන් ඔය ඉන්න කොල්ල කුරුට්ටෝ වයසට යනවා කියලා හිතන්නේම නැහනේ. දැන් ඔය පෙම්හබ කෙලිකල ඉන්න මේ කොල්ල කෙල්ලෝ වයසට යනවා. ඒ අයත් අනාගතේ අම්මා තාත්තා වෙනවා. ඒතුරු ඒ අයගේ දරුවෝ දැන් ඔය දැන් ඉන්න කොල්ල කෙල්ලෝ නටන නාටකම් ඒ දරුවෝ නැටුවොත් එහෙම උන්ට අවවාද කරන්න දෙමව්පියන්ට කොහොමද හයියක්? කොහින්ද කොන්දක්? දැන් ෆෝන් එකේ ඉල්බිලා ෆෝන් එකෙන් දාන්න පුළුවන් සියලු සෙප්පට විද්‍යාවන් දානවා. ඊට පස්සේ AI ගේ ළමයි අනාගතේ ෆෝන් එකෙන් සෙප්පට විද්‍යාව දක්වනකොට AI කොහොමද අවවාද කරන්නේ? එතකොට හොඳටම තේරෙනවා තරුණ ළමයි වයසට යනවා කියලා හිතන්නේ නැහැ. වයසට යනවා කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසා වයසට ගියාට පස්සේ දැන් බලන්න ආච්චිලා සීල දොරවල් ළඟ ওই පුටුවල ඉඳගෙන පාර දිහා බලාගෙන ඉන අවුරුදු ගණන් මොනවද දෙයියනේ කල්පනා කරගෙන ඉන්නේ? තමන්ගේ අතින් දරුවෝ පුංචි කාලේ තමන් පිරිවරාගෙන හිටපු දරුවෝ දැන් නැහැ. එක එක රටවල් වලට ගිහිල්ලා රස්සාවල් වලට ගිහිල්ලා තනි වෙලා තියෙන කෑම බීම දරුවෝ උයන කෑම බීම කණ්ඩත් බෑ. අලුත් ෆැෂන් එකේ කෑම උයනවා. ඉතින් ඒව අම්මලා තාත්තලාට ඔරොත්තු දෙන්නේත් නැහැ. හොඳලා ඉස්සර කෑම කෑවේ. ඉතින් ඒව කියන්නත් බෑ. අනුන්ගේ ගෙවල් වල ඉන්නේ. ඉතින් මේවත් එක්ක මොකද මාන්නේ තියෙනවා. මෙහෙම ඉන්නකොට මොනවද මම කළේ? මට ඒවා මොනවද මතක් වෙන්නේ? තරුණ කාලේ කරපු ඒවා මතක් වෙයි. එහෙම හිතලාවත් ඔය පවුකරණයව නතර කරලා පාඩුවේ ජීවිතේ වෙනස් කරගත්තේ නැද්ද ඔබ? අනේ මට බැරි වුණා කියනවා. ඊට පස්සේ දැන් බලන්න මේ යම රජුර කොච්චර කාරුණික වහනවද. යම රජුරෝ පහළ වෙලා ඉන්නේම ගොඩ දාන්න පුළුවන් කෙනෙක් ගොඩ දාන්න. ඊට පස්සේ කියනවා මේක ඉතින් ඔබ ප්‍රමාද වීමේ දෝෂ අම්මා අප්පා කරපු එක නෙවෙයි ඔබම කරපු දේවල් ඉතින් නිදවන්න වෙයි කියනවා. ඊට පස්සේ ආන ඔබ තුන්වෙනි දේව දූතයා දැක්කේ නැ දනි දැක්කේ නැ. ඊට පස්සේ අහනවා යමරජුරු එම්බා පුරුෂයෙ ඔබ දැක්කේ නැද්ද මිනිසුන් අතරේ? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ලෙඩා වෙලා ඊට පස්සේ ලෙඩ වෙලා දුකටපත් වෙලා දරුණු විදිහට අසනීප වෙලා තමන්ගේ මල මුත්‍රා ගොඩේ වැටිලා ඉන්නවා. එතකොට අනුන් තමයි නැගිටවන්නේ හාන්සි කරවන්නේ. එවැනි අය දැක්කේ නැද්ද? අනේ ලෙඩ කොච්චර නම් දැක්කද? ඉතින් උඹට හිතුන්නේ නැද්ද මාත් ලෙඩ වෙනවනේ කියලා? දැන් ඔන කොරෝනා වෛරසය. ඉතින් ඇවිල්ලා දැන් මිනිස්සු දැන් ඔන විශේෂයෙන් අපේ විදේශ අසුපු එහෙම අපි වහනකොට මිනිස්සු එක එක මිනිස්සු එක එක කතා කිව්වා. හිතන්න අසුපියේ කෙනෙකුට ලෙඩක් හැදුනොත් දායක වෙනවද? ඊට පස්සේ අසුපුට බලන්න. හරි දායකෙක් ලෙඩ වුණාට පස්සේ හාන්දුරන්න පුළුවන්ද ළඟට යන්න? එහි මොනවත් බෑනේ. තනි තනියෙන් කොටුවල ඉන්න එපැයි. ඒ නිසා නුවණක් කාර වෙන්න ඕන. ඥාතින්ට ඥාතියෙක් බේරගන්න බෑ. මෙදික් ළඟට යන්නේක භයානකයි. ඉතින් මේ වගේ එතකොට දැන් ෆෝන් වලින් සෙල්ලම් කර කර Facebook ගිහිල්ලා එක එක්කිනාට ගරහා ගරහා උපවාද කර කර බැන බැන රණ්ඩු වෙවි හිටපු චරිත ඉන්නවනේ. Facebook වල වෙනම ඉන්නවනේ සෙට් එකක් බනින්නම. එතකොට ඒ වාගේ ඉන්න අය මොකද කරන්නේ මේ අසරණ වෙනකොට? ඒතර ලෙඩ වෙනකොට තමන් කරපු කියපු දේවල් ලෙඩ ඇඳි ඉන්නකොට මතක් වෙනවනේ. අනිත් අය නැගිටවන්නේ. සමහර ගෙවල් වල ස්වාමි පුරුෂයා බිරිඳ මරා ගන්න හදනවා, වද දෙනවා. අවසානයේ මේ මිනිස්සු ඇඳර වැටෙනව වතුර එකක්ව පවන් ඉන්නේ බිරිඳ විතරයි. ඒවවත් කල්පනා කරන්නේ. වද දෙනවා. ඉතින් ඒ නිසා මේ වාගේ සසරක් තියෙන්නේ. ඉතින් ලෙඩු දිහා බලලවත් හිතුන්නේ නැද්ද අනේ දෙන්නේ අපිට ලෙඩ වෙනවනේ කියලා. ඉතින් ඒ නිසා එහෙම හිතලවත් යහපත් දේවල් ඔබ කළේ නැද්ද? අනේ ඒව කළේ නැහැ. බලාපන් ඔබගේ ප්‍රමාදය. ඉතින් මව් කරපු පියා කරපු දෙයක් නෙවෙයි බං. ඔබ කරපු දෙයක්. ඒ නිසා මේකේ විපාකේ උඹට එනවා. උඹටම විඳින්න සිද්ධ වෙයි කියලා යම රජුරෝ කියලා අහනවා. යම රජුරෝ උඹ දැක්කේ නැද්ද හතරවෙනි දේව දූතයා? ඊට පස්සේ කියනවා මම දැක්කේ නැහැ. මෙන්න මේ අපාය ඇතුලේ සිද්ධ වෙන ටික. ඊට පස්සේ හතරවෙනි දේව දූතයා අනේ අපි දැක්කේ නැහැ. ඊට පස්සේ කියනවා ඔබ දැක්කේ නැද්ද මිනිස්සු අනිත් අයට වද දෙනවා. මේ කියනවා ඒ කාලේ තිබ්බ දෙතිස් වද. මේක තමයි ওই මිනිස්සු කියන්නේ අම්මෝන් වද 32ම දෙනවා කියලා. නම් කිව්වට මිනිස්සු දන්නේ නැහැ මොකක්ද ඒ වද 32 කියලා. මේ තියෙනවා. ඊට පස්සේ කියනවා මොකද්ද කසෙන් තලනවා, වේ වැලෙන් තලනවා, දඬු මොගුරු වලින් තලනවා, අත් කපලා දානවා, කකුල් කපලා දානවා, අත් කකුල් කපලා දානවා, කන කපනවා, නාසය කපනවා, කන්නාස කපනවා, හිස් කබල චප්ප කරලා දානවා, හිස් කබලේ ඇටේ මතු වෙනකල් බොරළු දාලා හූරනවා, යකඩ අඬු වලින් කට පළල් කරලා ගිනි පන්දම් ඔබනවා, ඇඟේ තෙල් පාංකඩ උතලා ගිනි තියනවා, නත්වල තෙල් පාංකඩ උතලා ගිනි තියනවා, බෙල්ලේ ඉඳන් පහලට හැම ගලෝලා ඇදගෙන යනවා, බෙල්ලේ ඉඳන් පහලට කකුලේ ඉඳන් උඩටත් හැම ගලෝලා එකට ගැට ගහනවා, ධනිස් දෙකේ වැලමිට දෙකේ යකඩ උල් ගහලා පොළවේ හයි කරලා ගින්නෙන් රත් කරනවා, කොකු වලින් ඇන ඇන මස්ලී විසිරවනවා, මුළු ශරීරයේම මස් චූටි කෑලි වලට ඉරලා දානවා, ශරීරයේ තනින් තන සිදුරු කරලා ලෝදිය දානවා, පැත්තට ඇල කරලා බිම දාලා කනේ උලක් ගහලා ඒ උලෙන් හිටෝලා කකුල් දෙකෙන් වටේට කරකවනවා, ගල් වලින් තල්ලා ඇඟ ඇතුලේ ඇටකටු කුඩු කරනවා, ගින්නෙන් කකාරාගත්තු තෙල් වලින් නාවනවා, බල්ලන්ට කන්ට දානවා, උලේ ඉඳනවා, හිස ගසා දානවා. මේවා තමයි වද 32. කියනවා ඔබ දැක්කේ නැද්ද මේ වද 32 මිනිසුන්ට දෙනවා. මේවා අද නැති වුණාට 80 ගණන් වල කලබලවලදී දුන්න වද ටික, ඊළඟ ජූලි කලබලවලදී, LTT කලබලවලදී, ඊට පස්සේ දැන් ඔය ISලා මිනිස්සු කල්ලා ගත්තට පස්සේ දෙන වදවලදී, ඊළඟ අද කාලෙත් එක එක වැරදි වලට අහුණාට පස්සේ ගල්ග ගහ පන්නන්නේ, කණුවල ගැට ගහලා තියන්නේ. ඒ වාගේ වද වේදනා විඳිනුට හිතුන්නේ නැද්ද මනුස්ස ලෝකෙ මෙහෙම වදයක් දෙනවා නම් අපේ මැරුණාට පස්සේ නිරේ ඉපදුනාට පස්සේ කොච්චර වද වේදනා විඳින්න වෙයිද කියලා උඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් කියනවා අනේ ඒවා කල්පනා කරන්න අපිට කාණ තිබෙන්නේ ඇයි දැනුම් තේරුම් තියෙන මිනිහෙක් විදිහට හිතන්න තිබ්බනේ කියනවා. අනේ අපි ප්‍රමාද වුණා. එහෙනම් ප්‍රමාද වුණා නම් ප්‍රමාද වුණ කෙනාගේ දුක් ටික උඹ විඳපන් කියනවා. මව්කලේ නෑ, පියාකලේ නෑ, දරුවකලේ නෑ, ස්වාමියා බිරිඳකලේ නෑ, තමොම්ම කරගත්ත දේවල් කියලා යම රජුරු අහනවා. පස්වෙනි දේව දූතයා උඹ දැක්කාද? ඊට පස්සේ කියනවා අනේ මම දැක්කේ නෑ. මොකද්ද පස්වෙනි දේව දූතයා? කියනවා මහණෙනි මේ යම රජුරු පස්වෙනි දේව දූතයා සිහි කරනවා, නුඹ දැක්කේ නැද්ද මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මැරිලා එක දවසක් ගත වෙලා තියෙනවා. මෙහෙම නැත්නම් මැරිලා දවස් දෙකක් දවස් තුනක් ගත වෙලා ඉදිමිලා නිල් වෙලා තියෙනවා, සැරව පිරලා තියෙනවා, දැක්කේ නැද්ද? ඊට පස්සේ කියනවා අනේ කොච්චර නම් මිනිහ දැක්ලා තියෙනවා, සුනාමි කාලේ ඔය තැන් තැන් වල මිනිහ තියෙන්නේ වැඩි ඕනේ නැහැ. ඉතින් එම්බාම් කරපු මිනිහක් වුණත් ගඟ කඳ ගගහවෙ තියෙන්නේ ගෙවල් වල කළු වෙලා. ඉතින් උඹට හිතුත් නැද්ද මාත් මැරෙනවා නේ කියලා? ඇත්තටම මිනිසුන්ට මැරෙනවා කියන සංඥාව නැති තරම් පොඩ්ඩක් මේ කල්පනා කර මහ පොළොව බදාගන්නේ, නඩු හබ කියාගන්නේ, තෝතෝ කියලා ඇඟිලි දික් කරගන්නේ, මැරෙනවා කියලා සංඥාවක්වත් නැහැ. ෆ්‍රැෂ් කරන්නේ, ඊළඟට ඉරිසියා කරන්නේ, තමන්ට සසර ගැන පුංචි දැනුමක්වත් නැහැ. මැරෙනකොට මොනවද මේ වෙන්නේ? අතෑර හැම දෙයක්ම අතෑරලා යන්න සිද්ධ වෙනවනේ. සමහර මිනිස්සු ජීවත් වෙනවා මල ගෙදරක ගුණයක්වත් කියන්න බෑ මේ මිනිස්යාගේ. ඒ නිසා තමයි ගොඩාක් දුරට ඔය මැරිච්ච අයගේ දරුවන්ගේ ගුණ කියන්නේ. ඒ මැරිච්ච කාගේ ගුණයක් කියන්නේ නැහැ. මල ගෙදරක ගිහිල්ලා පොඩ්ඩක් ඔය අවමංගල්‍ය සභාව සිද්දලා කල්පනා කරන්න, මම මැරුණොත් මේ මයික් වලින් මිනිස්සු හැමදාම පචම කියයිද, මගේ තියෙන ඇත්ත ගුණයක් කියයිද? ඊට පස්සේ මිනිහක් දිහා බලලා හිතන්න මම මේ විදිහට මැරිලා හිටියොත් මේ බලන්න වටේ පිටේ ඉන්න අය අපේ ඥාතීන් මෙහෙම ඉඳී. කල්පනා කරන්න ඒ අය දවස් 7ක් ඇඬුවත් අර මිනිහේ මොහොතක්වත් ඇස් දෙක අරින්නේ නැහැ. අඬන දොඩමන වලකින් කිසි වැඩක් නැහැ. ඊට පස්සේ කුණු වෙලා අවසානයේ මේ මිනිස්සුන් ගිහලා එක්ක වලේ දානවා, පුච්චලා දානවා. ඉතින් මේවා කල්පනා කළේ නැද්ද? දැනුම් තේරුම් තියෙන මිනිහෙක් විදිහට. අනේ ඒවා කල්පනා කළේ නැහැ. ඉතින් ඒ නිසා කියනවා නම් මේවා ඉතින් උඹම කරපු දේවල් නේ. ඒ නිසා ඔබම මේ ඉඳවපන් කියලා මේ යම රජුරෝ නිහඬ වෙනවා කියලා. එතකොට පින්වත් මහණෙනි, මිරේ ඉපදුන කෙනාට යමපල්ලෝ පස් ආකාරයක බන්ධනිය නම් ඕ පංච බන්ධනිය කරනවා. ඒ කියන්නේ ගිනියන් යකඩ හුලක් දකුණු අතේ ගහනවා, දෙවෙනි එක වම් අතේ ගහනවා, තුන්වෙනි එක දකුණු පාදේ, හතරවෙනි එක වම් පාදේ, පස්වෙනි එක පපුවට අයිනවා. එතකොට ඒ හේතුවෙන් ඒ නිරිසතා දරුණු දැඩි වූ දුක් විඳිනවා. යම් තාක් ඔහුගේ පාප කර්මයේ ගෙවි නොතිබේද, ඒ තාක් ඔහු මරණයට පත් වෙන්නේ නැහැ. කොච්චර උල් වලින් ගැහුවා. ඔන්න කෙනෙක් යන පිළිවෙල අපායවල. මේක ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිවසින් දැකලා දුටු බිය කළ සසර. මේ නිරේ විස්තරය. ඊට පස්සේ යමපල්ලෝ ඔහුව යකඩ පොළොවක බාවනවා. බාවල කෙටීරියෙන් සහිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු දැඩි දුක් විඳිනවා. පාප කර්ම ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. පින්වත් මහණෙනි, ඔහුව කකුල් දෙකෙන් උඩු අතට හරවලා ඔළුවෙන් හිටවලා වෑයෙන් සහිනවා. එතකොට ඒ හේතුවෙන් ඉතා දරුණු දුක් විඳිනවා. හැබැයි කර්ම ඉවර වෙනකල් මැරෙන්නේ නැහැ. ගිනිගෙන දිලිසෙන රතයක ගැට ගහනවා. ගැට ගහලා හාත්පසින් ගිනි ඇවිලි ඇවිලි තිබෙන ගිනියන් වූ යකඩ පොළවේ එහාට මෙහාට ඇදගෙන යනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු දැඩි දුක් විඳිනවා. හැබැයි මැරෙන්නේ නැහැ පාප ඉවර වෙනකල්. හාත්පසින් ගිනි ඇවිලගත් ගිනියන් වූ ගිනි අඟුරු පර්වතයකට මොහු නංගනවා. මේ තමයි අර නිරේවල් වලින් එකින් එකට ගෙනියන්නේ නැති. මේ අංගාර පර්වත නිරේට මේ ගෙනියන්නේ. ඊට පස්සේ ඔහු ඒ පර්වතේ නංගනවා, බස්සනවා. හැබැයි මැරෙන්නේ නැහැ පාප ඉවර වෙනකල්. ඔහුව කකුල් දෙකෙන් උඩු අතට හරවලා, හිස යටි අතට හරවලා, හාත්පසින් ගිනි ඇවිලගත් ගිනියන් වූ ලෝකුඹු නිරිහි බවනවා. එතනදී ඔහු ශරීරයේ ලෝදියේ පැහෙන්නේ පෙනගුලියක් වගේ දෙයක් දෙකින්. ඉතින් ඒ පෙනගුලියක් බඳු දේහයෙන් යුතු නිරිහත පැහි පැහි එක වතාවක් උඩට එනවා, පැහි පැහි යටට යනවා, ආය වතාවක් හරස් අතට යනවා, ආය වතාවක් හරස් අතට එනවා. දරුණු දැඩි දුක් විඳිනවා. පාප කර්මයේ ජීවි යන්නේ නැති තාකල් මරණය සිද්ධ වෙන්නේ නැහැ. පින්වත් මහණෙනි ඊට පස්සේ යමපල්ලෝ ඔහුව මහා නිරයට ඔබනවා. ආන්න මහා නිරයට මේ මහා නිරය කියන්නේ අවීච මහා නරක ආදිය. කොන් හතරක් තියෙනවා. දොරටු හතරක් තියෙනවා. වෙන වෙනම කොටස් වශයෙන් බෙදලායි තියෙන්නේ. යකඩ ප්‍රාකාරයෙන් වට වෙලායි තියෙන්නේ. යකඩ පියනකින් වෙහිලායි තියෙන්නේ. ඒ නිරේ බිමත් යකඩින්මයි කරලා තියෙන්නේ. ගිනි ගන්නවා. ගිනි දැල් විහිදෙනවා. හාත්පසින් යොදුන් 100ක් පුරාවට ඒ ගිනි ජාලාව හැමදාම පැතිරිලා තියෙනවා. පින්වත් මහණෙනි, ඒ මහා නිරේ පෙරදිග බිත්තියෙන් ගිනි දැල් මතුවලා ඇවිදින් බටහිර බිත්තියේ වදිනවා. ඒ යොදුන් 100ක් කිලෝමීටර් 1000ක් ගිනි ජාලාව යනවා. බටහිරෙන් එන ගින්දර යනවා නැගෙනහිරට, උතුරෙන් එන ගින්දර දකුණට. මේ විදිහට ගිනි ඇවිදවිලි තියෙන්නේ. බිමින් මතුවෙනවා උඩට වහන්නට වඩා උඩින් මතුවෙනවා බිමට එනවා. මේ විදිහට ගින්දරෙන් පිච්චි යම් තා කොහුගේ පාප කර්මයේ ගෙවි නොතිබේද ඒ තා කොහුගේ මරණේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. පින්වත් මහණෙනි, ඊටා දීර්ඝ කාලයක් බොහෝ කාලයක් ගත වුණාට පස්සේ ඒ මහා නිරේ පෙරදිග දොරටුව විරුත් වෙනවා. දෙබදු කාලයක් එනවා. ඒකට අර නිරිසතා දුවගෙන එනවා. දැන් එකදැන ඉන්නේ. නිරිසතා දුවගෙන එනවා. ගින්දරින් පිච්චි පිච්චි. ඒකට යාගේ ඇට මාසු නහර ඔක්කොම පිච්චෙනවා. ඒකට මේ පෙරදිගෙන් නැගෙනහිර දොරනේ විරුත් වෙනවා දැක්කේ. ඒකට බටහිර ඉඳලා මේ නැගෙනහිර දොරගාවට මේ නිරිසතාට යන්න අවුරුදු දහස් ගාණක් යනවා කියනවා. දහස් ගාන පිච්චි පිච්චි එහෙම ගිහිල්ලා දොර ළඟට යනකොටම දොර වැහෙනවා. ඊට පස්සේ පේනවා බටහිරින් ඇරිලා තියෙනවා. මේ විදිහට දොරක් ගානේ ඇවිද පිච්චි පිච්චි දුන් දදා ඉන්නවා. මහණෙනි, ඔහොම කාලයක් ගියාට පස්සේ ඇත්තටම එනවා දොර විවෘත වෙන කාලයක්. ඊබඳු දොර විවෘත වුණාට පස්සේ නිරිසතා දුවගෙන වේගෙන් මහා ජවයේකින් අවුරුදු දහස් ගානක් දුවගෙන ගිහිල්ලා මාසොත් පිච්චගෙන ඇඟත් පිච්චගෙන ගිහිල්ලා ඒ නිරයෙන් එළියට පැනනවා. එළියෙන් පැනන ගමම්ම වැටෙන්නේ ඊට සමාන්තරව මහා නිරේට ළඟම තියෙන අසූචි නිරේට, ගූත නිරේට. අර කිව්වේ 136ක් උස්සද උසුපත් නිරය ගූත නිරේට වැටෙනවා. ඒ නිරිසතා ඒ අසූචි නිරේ වැටෙනවා. පින්වත් මහණෙනි, ඔහු අසූචි නිරේ ගිලෙනවා. එතකොට ඒ අසූචි නිරේ ඉන්න ඉදිකටු තුඩවැනි තුඩ ඇති පණුව ඔහුගේ සිවිය සිදුරු කරනවා. සිවිය සිඳ මස් සිදුරු කරනවා. මස් සිදුරු කොට නහර සිදුරු කරනවා. නහර සිදුරු කොට ඇට සිදුරු කරනවා. ඇට සිදුරු කොට ඇට මිදුළු කණ්ඩ පටන් ගන්නවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු තියුණු කටුක දුක් වේදනා විඳිනවා. යම් තාක් කල් ඔහුගේ පාප කර්මයේ ගෙවෙන්නේ නැද්ද ඒ තාක් කල් මැරෙන්නේ නැහැ කියන. පින්වත් මහණනි, අසූචි නිරේත සමාන්තරව විශාල හුණු අලු කුක්කුල නිරේ තියෙනවා. ඒ හුණු අලු නිරේට ඔහු වැටෙනවා. ඒ හේතුවෙන් ගොඩාක් දැන් හුණු අලු නිරේ ගැන තියෙනවා පින්වත්නි. ඒ නිරේ එයාගේ නවදොර විවෘත වෙනවා. ඇහැ, කට, කන්, මල මුත්‍රා මාර්ග විවෘත වෙලා අර හුණු අලු ගොඩට වැටුණාට පස්සේ ඒ අලු ඒ සිදුරු නවයෙන් ඇතුළට යනවා. කෑ ගහන්න හුණු අලු කටෙන් යනවා. පිච්චි පිච්චි දෙවිදෙවි ඉන්නේ කියලා කියනවා ඒ නිරිසතා. පින්වත් මහණේ, හුණුවලු නිරේත සමාන්තරව ඊතා දරුණු සියක් යදුන් උස අඟල් 16 පවනට දික් වූ කටු ඇති ගිනිගෙන දැවෙන ගිනි ජාලාවෙන් යුතු අති විශාල හිඹුල් වනය. ඔන්න කටු හිඹුල් නරකය, හිඹුල් නිරය. මේකට වැටෙනවා. ඒ ඊට පස්සේ යමපල්ලෝ ඒ කටු හිඹුල් වනේ උඩට නැගපන් කියනවා. උඩට නැගෙන උල් හැරෙන්නේ පල්ලහැට. පල්ලහැට බාපන් කියනවා. උල් හැරෙන්නේ උඩ පැත්තට. ඊට පස්සේ පින්වත් මහණෙනි, හිඹුල් නිරේත හිඹුල් වන නිරේත සමාන්තරව අති විශාල අසිපත් වනයක් තියෙනවා. ඒ අසිපත් වනයේට ඇතුල් වෙනවා. එහිදී සුළඟෙන් සෙලවි අර අසිපත් වනයේ දැන් එයාට පේන්නේ ලස්සන අඹ වනයක් වගේ. ඉතින් එයා ඒකට ගියාට පස්සේ අර කොළවල දෙපැත්තම කැපෙනවා. සුළඟෙන් කොළ වැටෙනවා. අතපය කැපෙනවා. නහය කැපෙනවා. කන් කැපෙනවා. අතපය කෑලි වලට යනවා. ඉතින් පෙරලි දුක් විඳ මේ අසිපත් වනේ දුවනවා මේ නිරිසතා. ඊට පස්සේ අසිපත් නිරේට සමාන්තරව ඊතා දරුණු අති විශාල වේතරණී කියන ලුණුදිය ගඟක් තියෙනවා. කැපිච්ච එකට ලුණු වැටුණා වගේ. ලුණු වැටුණම කොහොම වෙයිද? ගොජ ගොජ ගාලා නටනවා, උල් තියෙනවා. ඊට පස්සේ ඒකට වැටෙනවා. උඩු අතටක් ගහගෙන යනවා, යටි අතටක් ගහගෙන යනවා. ඔව්, ඒ හේතුවෙන් ගොඩාක් කටුක දුක් වේදනා විඳිනවා. පින්වත් මහණෙනි, මේ නිරිසතා පාපී වෙනකල් මැරෙන්නේ. පින්වත් මහණෙනි ඊට පස්සේ යමපල්ලෝ බිලිකොකු දාලා අර මේ වේතරින්නේ නන්දියේ පාවේ ඉන්න නිරිසත ඇදලා ගන්නවා. ඇදලා එරන් අහා එම්බා පුරුෂේ නුඹ ආසමනවරද මට බඩගිනි කියනවා. උදේ යමපල්ලෝ ගිනියන් වූ යකඩ ආඬුවලෙන් ඔහුගේ මුඛේ විවෘත කළා. ගිනිගෙන දිලිසෙන යකඩ ගුලි ඔහුගේ මුඛේ ඔබනවා. ඒ ලෝහ ගුලි ඔහුගේ තොලක් දවනවා, මුඛයක් දවනවා, උගුරක් දවනවා, පපුවක් දවනවා, බඩවැලුත් දවනවා, අතුණු බහනුත් දවනවා, දවාගෙන ගුද මාර්ගෙන් පිට වෙනවා. ඔව් ඒ හේතුවෙන් ගොඩාක් දුක් විඳිනවා. හැබැයි පාපී වෙරණකල් මැරෙන්නේ නැහැ. පින්වත් මහණෙනි ඊට පස්සේ යමපල්ලෝ මෙහෙම අහනවා. එම්බා පුරුෂය නුඹ ආසා මොනවටද? නිරිසතා මෙහෙම කියනවා. ස්වාමිනී පිපාසයි කියලා. ඊට පස්සේ යමපල්ලෝ ගිනියන් වූ යකඩ අඬුවලින් ඔහුගේ මුඛේ විවෘත කරලා ගිනිගෙන දිලිසෙන ලෝදි ඔහුගේ මුඛයට වක් කරනවා. ඒ ලෝදි ඔහුගේ තොලුත් දවනවා, මුඛයත් දවනවා, උගුරත් දවනවා, පපුවත් දවනවා, බඩවැලුත් දවනවා, අතුණු බහනුත් දවනවා, දවාගෙන ගුද මාර්ගෙන් පිට වෙනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු තියුණු කටුක දුක් වේදනා විඳිනවා. යන්තාක් කල් ඔහුගේ පාප කර්ම ගෙවි නොතිබේද ඒ තාක් ඔහු මරණයටපත් වෙන්නේ. පින්වත් මහණෙනි ඊට පස්සේ යමපල්ලෝ ආයමත් ඔහුව මහා නිරේට ඇදලා දානවා. ආයෙත් මුලට. ඊට පස්සේ ඒකෙන් තමයි ගූත නිරේට වැටෙන්නේ. ඊට පස්සේ කුක්කුල නිරේට, ලෝකුඹු නිරේට, කටුනිබුල් වන නිරේට, ඊට පස්සේ තව අසිපත් වනයේට, මේ වගේ ඒකෝ ආයෙ මුලට යනවා. මේ මහා භයානක. ඉතින් අපි විඳනේ දැන් මේ විස්තර අපි කියනකොට දැන් කවුරු හරි විඳිනවනේ මේක. කෝඩි ප්‍රකෝටි ගානක් මේවා දැන් විඳිනවනේ. දැන් මැරෙන මේ අපි කතා කරනකොට මේ බණහන මොහොතේ දැන් මැරෙනයි උපදිනවනේ මේකේ. කොච්චර භයානකයිද කියලා බලන්න. ඉතින් පින්වත්නි ගැලවෙන්න එක දවසක් සිල්වත් හිටියත් හරි. ඒ නිසා අපිට අනතුරු කාලෙන් කාලට එනවා මරණේ පිනිපිනි එනවා. ඉතින් මීට වැඩිය පින්වත්නි ලෝකේ එක එක ව්‍යසන වලින් කෝටි ප්‍රකෝටි ගානක් මිනිස්සු මැරුණා. තුර මැරෙන එක කොහොමදත් අපේ ජීවිතේට සිද්ධ වෙනවා. අපි කවුරුත් සෙත් පතනවා, පිරිච් කියනවා අපේ කරදර දුරු වෙන්න කියලා. ඊළඟට නොයෙක් දේවල් අපි පවා කරනවා. නමුත් අපි විතක ආරක්ෂා වෙයි, විතක මරණයට ගොදුරු වෙයි. නමුත් යන සසරක් තියෙනවා. ඒ නිසා අපේ සිතේ කයින් වචනේ වෙන වැරදි වලින් අපි වළක්වා ගන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම දවසක් දුටුවා පින්වත් මහණෙනි යමරජුරන්ට සිතවිල්ලක් ඇති වුණා. අනේ මම මේ විවිධාකාර දුක් දෙන තැනකට මේ ඇවිල්ලා අනේ මමත් බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ ඉපදෙනවා නම් බුදුරජාණන් වහන්සේ කාලේ මටත් බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවා නම් මටත් බණ අහන්න ලැබෙනවා නම් මටත් අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙනවා නම් කියලා යමරජුරුත් හිතුවා කියනවා. එහෙනම් ඔබත් අවංකවම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන, සසර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා මොහොතක් හරි අවංකවම හිතුවා නම් බුදු කෙනෙක් ඒක දකින්නවා දකින්නවාමයි. යමරජුරෝ හිතපු සිතවිල්ලත් බුදුරජාණන් වහන්සේ දැක්කා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම මේවා කියන්නේ කිසිඳු ශ්‍රමණේකුගෙන් හෝ බ්‍රාහ්මණේකින් හෝ අහලා නෙවෙයි. මම යම් කරුණක් මේ දේශනාවේ යම් කරුණක් මම දේශනා කළා නම් තථාගතයන් වහන්සේ සාමන් දිත්තම් මම දැකලා සාමඤ්ඤාතං මමම අවබෝධ කරගෙනයි මේ දේශනා කළේ කියලා දේශනා කළා. පින්වතුනි ශ්‍රද්ධාව ඇති කරගන්න, පෑදීම ඇති කරගන්න, විශ්වාස කරන්න මේක ඒකාන්තයෙන් සත්‍යයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා ඉතින් දේව දූතයෝ විසින් සිහිය පිහිටවද්දී යම් කිසි කෙනෙක් ප්‍රමාදයට පත් වෙලා නිරීට ගියන පස්සේ දීර්ඝ කාලයක් මුරුල්ලී ශෝක කරනවා. දේව දූතයන් විසින් සිහිය උපද්දීමට ඉපද්වා චෝදනා කරද්දී මෙලෝ යම් සාන්ත වූ සත්පුරුෂෙක් සිටිද්ද ඔවුන් කිසි කලකත් ආර්ය වූ සද්ධර්මයේ ප්‍රමාදයට පත් වෙන්නේ නැහැ. ඉතින් මේ බණ ඇහෙනකොට නුවණක් කියන එකක් කලඳක් තියෙනවා නම් ප්‍රමාදයට පත් වෙන්නේ නැහැ කියනවා. පින් කරනවා කියනවා, කුසල් කරනවා කියනවා. ඉපදින මැරෙන සසර හට ගන්නා හේතුව වෙන උපාදානයට බය වෙලා ඇති උපාදානයට බය ඇති කරගෙන යමෙක් ජරා මරණ ගෙවා දැමීමෙන් ලබන නිවන පිණිස උපාදාන රහිතව නිදහස් වෙද්ද ඒ රහතන් වහන්සේලා තමයි නිර්භය රහතන් වහන්සේලා තමයි කියනවා මේ බයෙන් සදාටම නිදහස් වුණා කියනවා. ඉතින් ඒ නිසා උපාදාන වෙන්න එපා කියලා කියනවා. බැඳෙන්න එපා කියනවා මේ කාම ලෝකෙට. ඉතින් ඒ නිසා කුසලයේ හැසිරෙන්න, යහපතේ හැසිරෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ අවවාද දෙනවා. ඒ නිසා අපිත් එහෙම තමයි අවවාදේ දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය තමයි පින්වත්නි අපි මේ දේශනා කරන්න යෙදුනේ. ඒ නිසා එක එක දෝෂ කරදර ඒ වගේ එක එක ව්‍යසනෙද්දී රෝග ව්‍යසනෙද්දී ඔබව මාධ්‍යිනුත් සමාජිනුත් දැනුවත් කරනවා. ඔබ ආරක්ෂා වෙන්න. බලන්න රෝගයකින් ආරක්ෂා වෙන්න ඔබ කොච්චර දේවල් කරනවද කියලා. ඒ වගේ නම් මේ සසර ගමනට අනිවාර්යෙන් අපි වැටෙනවා නම් මේ සසරේ දුක්ඛිත තැනකට නොවැටෙන්න කොච්චර අපි ආරක්ෂා වෙන්න ඕනේද? හැබැයි මතක තියාගන්න මේවා ඇහැට පේන්නේ නැති නිසා තමයි මිනිස්සු ආරක්ෂා වෙන්නේ නැත්තේ. කොරෝනා හැදි හැදි මිනිස්සු මැරි මැරි යනකොට බය උපදිනවා දකින්න නිසා ඊට පස්සේ තමයි ආරක්ෂාව හොයන්නේ. ඒ නිසා මේ බුද්ධ ශාසනේ මේ කියන සසර ගමන සාමාන්‍ය මිනිසෙකුට තේරෙන්නේ නැහැ, මිනිස්සු හිතන්නේ නැහැ. ඒ නිසා තමයි දිවසින් දැකලා බේකුරු සසරන් බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී අපි ඒ ගැන ශ්‍රද්ධාව උපදවා ගත යුත්තේ. ඉතින් ඒ නිසා මේ බියකරු සසරෙන් අපායට වැටෙන සසරෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා එක හිතින් සිත පතනවා. පින්වත්නි, අපි විසින් මේ ශ්‍රවණය කරන්න යෙදුනේ දේවදූත සූත්‍රයේ සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම දේශනා කරන මේ ධර්මයේ පුංචි දරුවන්ට අහන්න සලස්වන්න. දැන් එක මේ පන්සලක හාමුදුරුවනම මේ දේවදූත සූත්‍රය අහලා අනේ අපිට ඇයි සසර බිය ඇති වෙන්නේ නැත්තේ කියලා ඒ හාමුදුරුව මේ දේශනාව සියවතාවක් අහලා ලොකු ස්වාමීන් වහන්සේ කරපු දේශනාව දේවදූත සූත්‍රයේ සියවතාවක් අහලා සියවෙනි වතාව අහනකොට තමයි සතර අපායට වැටෙන්න ඕනේ නෑ මං මේකෙන් නිදහස් වෙන්න ඕන කියන සසර බිය ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අපි මේ කෙලිදෙලෙන් වාසය කරලා සංසාරයක් ගැන නොතේරෙනකොට මේ දේශනා අහන්න පින්වත්නි. ඉතින් මේ දේශනා අහලා ඒ සසර බිය උපද්දව ගන්න. මොකද මේව සත්‍යයි. සම මේව අහලා බය වෙන එක නෙවෙයි මෙතන තියෙන්නේ. ශෝක කරන එකක් නෙවෙයි හැදෙන එක. ජීවිතය වෙනස් කරගන්න පීතෘ ඝාතක අජාසත්ත පවා පියාමරුපික සිහි නොකර ධර්මයේ ඇසිරුණා. මේ බුද්ධ ශාසනයේ පෘතජ්ජන උපාසකයන් අතර ශ්‍රද්ධාවෙන් අධිකම කෙනා බවට පත් වුණා. දහම සංගායනා කරන්න මූලික වුණා. ඒ නිසා ඔබ අතින් කොච්චර පව් වෙලා තිබුණත් ඒ ඔක්කොම අමතක කරලා ගොඩාක් පින් කරගන්න. ශාසනයේ ඉදිරි පැවැත්මට ගොඩාක් වෙහෙසෙන්න. ශාසනය වෙන මොන හරි කරන්න පින්වත්නි. කුසල් සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා පින් කැමති සියලු දෙවියන්ට පින්වත් සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වී මේ පින්වතුනොත් විශේෂයෙන් මේ ලක් දෙරණත් ලෝක සත්වයනොත් සියලු දෙනා දිවියෝ ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට අපි පින් පමුණුවමු. ඒ වගේම ධර්ම දාන සඳහා උදව් කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනයේ මේ ඝෝරතර සසරෙන් නිදහස් වෙලා අමානුෂික සැනසෙන්න මේ පින් හේතු උපකාර වේවා කියලා මේ පින් පමුණුවනවා, සිත ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි, නමෝ බුද්ධාය.